ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මා මේ පින්වතුන්ට අද දවසේ මේ උතුම් මිහිඳු පුර අටවක ගැන වචනයක් සිහිපත් කරලා අපූරු ඉතිහාස විස්තරයක් කියලා දෙන්න අද මම කල්පනා කළේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ උතුම් වජිරාසනය මත ජයසිරි මහ බෝසෙවෙනේ දසමරුම් පරදා. බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු කෘත්‍ය නිමකොට පිරිනිවන් පා මාස තුනකින් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුණා මහා කස්සප මහරහතන් වහන්සේ මුල් වෙලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලා 500 නමක් වැඩ හිටියා. ඊළඟට ධර්ම සංගායනාවක් වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 100කින්. මේ පින්වතුන් දන්නවද දන්නේ, ඒ දෙවෙනි ධර්ම සංගායනාව වෙනකොට වසර 100කින් දෙවෙනි ධර්ම සංගායනාව වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය නමක් දෙවෙනි ධර්ම සංගායනාවට සිටිනවා බුදුරජාණන් වහන්සේ සියසින් දැකපු. එතකොට පළවෙනි ධර්ම සංගායනාව ගැනත් ඒ තෙරුන් වහන්සේ දන්නවා, දෙවෙනි ධර්ම සංගායනාව ගැනත් දන්නවා. දෙවෙනි ධර්ම සංගායනාවට ඒ රහතන් වහන්සේ ඇතුල් වුණා. එතකොට පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණේ යම් විදිහකද දෙවෙනි ධර්ම සංගායනාවත් ඒ විදිහටම සිද්ධ වුණා. ඔන්න දැන් පළවෙනි ධර්ම සංගායනාවයි දෙවෙනි ධර්ම සංගායනාවයි අතර සම්බන්ධයක් තියෙනවා. දෙවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වුණ මහරහතන් වහන්සේලා දිවසින් දැක්කා අනාගත ශාසන විලෝපයක් එනවා. එනිසා තවත් වසර 118ක් ගිය තැන ආයි ධර්ම සංගායනාවක් කරන්න සිද්ධ වෙනවා කියලා රහතන් වහන්සේලා දුටුවා. එනිසා ඒ රහතන් වහන්සේලා ධර්ම සංගායනාවෙන් කාලයක් ගියට පස්සේ දෙවෙනි ධර්ම සංගායනාවට මුල් වුණ වයෝවෘද්ධව සිටි ඒ රහතන් වහන්සේලා තවත් තුන්වෙනි ධර්ම සංගායනාවට රහතන් වහන්සේ නම බිහිකරන්න මාවතක් හැදුවා. ඒ තමයි දෙවෙනි ධර්ම සංගායනාවට මුල් වෙච්ච මහරහතන් වහන්සේලා තමයි බ්‍රහ්මලෝකයට පුතිස්ස කියන බ්‍රහ්මරාජයාට ආරාධනා කරන්නේ මනුලෝ උපදින්න කියලා. අනාගතයේ මහා ශාසන විලෝපයක් වෙනවා කියලා මතක තියාගන්න. ඒ වෙනකොට ධර්මාශෝක රජුරුවත් පහළ වෙලා නැහැ. ධර්මාශෝක රජුරුව මුල් වෙලා කරන ධර්ම සංගායනාවට පසුබිම හැදෙනකොට ධර්මාශෝක රජුරුව ඉපදිලාවත් නැහැ. දෙවෙනි ධර්ම සංගායන ඉවරෙච්ච ගමන් අවුරුදු 118කට පස්සේ සිද්ධ වෙන ඊළඟ ධර්ම සංගායනාවට කටයුතු යෙදුවා. ඒ තමයි තිස්ස බ්‍රහ්මයාට ආරාධනා කරලා ඒ තිස්ස බ්‍රහ්මයා මනුලොව ඉපදුනා. බ්‍රාහ්මණ පරම්පරාවේ වයස පුංචි වයසෙම පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 144ක් ගිය තැන ධර්ම සංගායනාව සිද්ධ වුණේ. තුන්වෙනි ධර්ම සංගායනාව වසර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 236ක් ගිය තැන. 236ක් ගිය තැන ධර්ම සංගායනාව කරන මූලික වන රහතන් වහන්සේගේ උප්පත්ති සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 144කින්. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ඒ මිහිඳු තෙරුන් වහන්සේ පැවිදි කිරීමත් ලංකාවට ධර්මය දායාද කිරීමත්, තුංගනි ධර්ම සංගායනාව කිරීමත්, ඒ පිණිසමයි මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ඉපදුනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 144ක් ගිය තැන. ඒ රහතන් වහන්සේ හොඳට ත්‍රිපිටකාගත ධර්මයේ අකුරක් නැර ධාරණය කරගත්තා. ශිෂ්‍යයන් බිහි කර කර භූ ශාසන යහපත සිද්ධ කළා. මේ පිංගතුන් දන්නවද, ඒ මහරහතන් වහන්සේ පහළ වුණේ යම් අදහසකටද? අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ලංකාවේ ධර්ම දූතය සේවයේ සඳහාම ඉපදෙන ඒ මහේන්ද්‍ර කුමරු පැවිදි කිරීම පිණිසම ඉපදුණ, ධර්ම සංගායනාව පිණිසම පහළ වුණ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේට අවුරුදු 80ක් ගියා මහේන්ද්‍ර කුමාරයා මුණ ගැහෙනකොට. බලන්න තමන් ආපු කටයුත්ත කරන්න කොච්චර කාලයක් ගියාද. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ වසර 80ක වයෝවෘද්ධ තෙරුන් වහන්සේ නමක් වුණ තැන තමයි මිහිඳු කුමාරයා මුණ ගැහුණේ. වයස අවුරුදු 80ක ත්‍රිපිටකධාරී සද්ධාභිඥාලාභී චතුපටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ නමක් ළඟ මිහිඳු කුමාරයා උතුම් පැවිද්ද ලැබුවේ. පැවිදි උපසම්පදාව ලැබපු පැවිදි උනේත් උපසම්පදා උනේත් එක දවස පැවිදි උන දවසේම චතුපටිසම්භිදාලාභී සද්ධාභිඥාලාභීව අරහත්ත්වයට පත් වුණා. අහු කොයිතරම් සොඳුරුද ඒ අරහත්ත්වය, කොයිතරම් සොඳුරුද! 13ක් වූ දූත ගුණ වඩ වඩා, සීල තපෝ ගුණ වඩ වඩා, අනේක වූ කෙලෙස් දැවීම් කර කර, ශාසන බඹසර සැට වයස් රැක රැක, පිනැත්තු නිවනට වෙරවඩද්දී ඒ කුමරුවා පැවිදි වූ දවසේම අරහත්ත්වයට පත් වුණා. සම්බුදු සසුනේ කළ යුතු සියල්ල කළා. එතකොට අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉපදුනේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා වසර 204ක් ගිය තැන. ඒ මීට අවුරුදු 2361කට පෙර. පැවිදි වෙලා අවුරුදු 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකාගත ධර්මයත් අටුවා සහිතවත් සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනේ හදවතේ දරාගත්තා. රහතන් වහන්සේ නමක් විදිහට කිසිම අකුරක, කිසිම පදයක, කිසිම ව්‍යංජනයක, කිසිම තැනක ධර්මයේ අඩුවක් නැතුව දරාගත්තා, වෙනසක් නැතුව දරාගත්තා මහරහතන් වහන්සේ. වසර 236ක් ගිය තැන පිරිනවම් පාලා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම සංගායනාව තිබ්බේ. බලන්න මේ සසරක ස්වභාවය. ඒ කටයුත්තටම පැමිණි මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේට එතකොට වයස අවුරුදු 92යි. ඒ මහරහතන් වහන්සේට ඒ තරම් දීර්ඝායුෂ තිබීම කොයිතරම් යහපතක්ද, කොයිතරම් යහපතක්ද! තමන්ගේ සියලු දැනුම, සියලු ධාරණ ශක්තිය එහෙමම දායාද කළා ශක්විති රජ කෙනෙක්, ශක්විති පුත්‍රයාට සියලු රත්න දායාද කරනවා වගේ. ඊට සුදුසුම පුත්‍රයාට දායාද කරනවා වගේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේට සම්පූර්ණ ශාසනය දායාද කළා. තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කළා. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාව කරන මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේව පුහුණු කරන්නේ දෙවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වයෝවෘද්ධ මහරහතන් වහන්සේලා. එතකොට පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව එකට බද්ධ වෙලා තියෙන්නේ. එකට බද්ධයි. කිසි තැනක වෙනසක් නැහැ. ඒ බද්ධ වූ කිසි තැනක වෙනස් නැති රහතන් වහන්සේලාගේ අරහත් ධාතුවෙන්ම තමයි මිහිඳු මහරහතන් වහන්සේට දායාද වුණේ. ඒ උතුම් ධර්මයේ එහෙමම මෙහෙට මේ උතුම් මිහින්තලාවට රැකින වැඩියා. දැක්කද අරහත් පරපුර ඒ මුළු ජම්බුද්දීපයේම තිබුණ විමුක්තියේ සාරය ලක්දෙරණට ලැබුණ හැටි. ඒ උතුම් ධර්ම සංගායනාව වෙලා දැනට වසර 2329ක් වෙනවා. ඒ වසරේම තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. අපගේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මේ මිහින්තලාවට, මේ මිහින්තලාව තමයි පළමුවෙන්ම ධර්මයේ එන පිම්බීම. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලෙත්, කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලෙත්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත්, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මිහිඳු මහරහතන් වහන්සේත් මේ බුද්ධ ශාසන හතරේම ඉස්සලාම ධර්මයේ ඇහිච්ච තැන තමයි මේ මිහින්තලාව. මිහින්තලාව තිසරණ භූමිය වගේම ධර්මයේ ඇසුණ ඉසිපතනයයි. මේ ලක්දිව ඉස්සලාම ධර්මයේ ඇසුණ තැනයි. ඉත්ති උත්ති සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ, බණ්ඩුක උපාසකතුමා, බණ්ඩුක උපාසකතුමා කියන්නේ අවුරුදු 16ක් විතර වයස ඇති තරුණ මානවකේ අනාගාමී ඵලයට පත් වුණා. උපාසක නාමයෙන් පිදුම් ලැබුවා. ආකාශචාරී ඉරිදිවිදයි. මේ ලක්දිරණට ඉරිදිහෙන් වැඩිය ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ ධර්ම දූතයාණන් වහන්සේලා වැඩ හිටපු හාහාපුරා කියලා අහසින් වැඩම කරලා සිරිපා තැබූ භූමිය මේ සීල සෑ භූමියයි. මේ සීල සෑ භූමියයි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි බණපදේ දේශනා කරපු භූමිය තමයි අර මණ්ඩපේක මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව සහිතව චන්ද්‍රකාන්ති පාසානේ තිබෙන අර මණ්ඩපේ තිබෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ සිරිපා තැබුවේ නෑ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනයි මේ සීල සෑය තියෙන්නේ. ඉතින් පින්වත්නි, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට පෝය දවසටත් දඩේමේ යන දඩයම් මිනිස්සු ගස්ගල් වන පර්වත වඳින මිනිස්සු දෑහෙට යක්කු පෙනෙද්දී තැතිගෙන බයබිරාන්ත වූ මිනිස්සු රාජසභාවේ වෙනම යකුන්ට ආසන පනවා යකුන් සමග එකට රාජ්‍ය කරපු මිනිස්සු මේ හිටියේ රටේ. ඉතින් ඒ මිනිස්සුන් 40,000ක් මේ භූමියේදා දඩේමිට ගිය පිරිස එකතු වෙලා පළවෙනි බණපදේ කියද්දී දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා යමක් ඇද්ද? ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා කියලා යමක් ඇද්ද? ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා යම් කියා යමක් ඇද්ද? මගේ මිහිඳු මහරහතන් වහන්සේ බොහෝ දුෂ්කර දෙයක් කළා. අතිශයින් දුෂ්කර දෙයක් කළා. අද කාලේ මිනිස්සුන්ට තිසරණේ බීදන්න බණක් කියන්න කොච්චර අමාරුද? සෑයවල් පෙනෙද්දී, බෝධින් වහන්සේලා පෙනෙද්දී, සංගරුවන පෙනෙද්දී, දම් බෙදනවා පෙනෙද්දී, විහෙර විහාර කරනවා පෙනෙද්දී, දසතින් දහං අඬ ඇසෙද්දී දිවිහිමියෙන් තෙරුවන් සරණ යන්නේ නැති ලෝකයක කවදාවත් සෑයක් දැකලා නැති, බෝධියක් දැකලා නැති, කසාවතක් දැකලා නැති, දෙවොල්ම පුද පුදා යකුම්ම දෙක දෙක හිටපු මිනිස්සු දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන එක අරුමයක් නෙවෙයිද? පුදුම සහගතයි. ඒ පුදුම විස්මිත දේ, මගේ මිහිඳු මහරහතන් වහන්සේ කරපු විස්මිත දේ ආකාශෙන් ආපු එකක් නෙවෙයි. ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනීර බණ්ඩු කුපාසකරු ඉරිදියෙන් නොපෙනෙන්ඩ සලස්වපු එකත් නෙවෙයි. මේ පිරිස තෙරුවන් සරණය වූපු එකයි. තෙරුවන් සරණය වූපු එකයි. ඉතින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා වගේම ඒ බුද්ධ වචනය මේ ලක්දෙරණේ දේශනා කළා. දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජ පිරිස පින්වන්ත වුණා. බලන්න පින්වන්තයන්ගේ කාලේ අමාරු නෑ. ඒ ධර්මයට අනිත් අය ගණ්ඩ ලේසි. හේතුව එකට හේතුව තමයි ඒ ධර්මයේ නුවණ තියෙනවනේ ඇතුළේ. පරතෝ ගෝසේ අනිත් අයගෙන් සත්‍යයේ දහං හඬ එනකොට ඇතුළේ යෝනිසෝ මනසිකාරය වැඩ කරනවා. ඔවුන්ට ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්. පින්වතුනි ප්‍රඥා තුනක් තියෙනවනේ. ප්‍රඥා තුන තමයි සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා. සුතමේ ප්‍රඥා කියලා කියන්නේ ජීවිත අවබෝධයේ පිළිබඳව බාහිරින් එයාට ඇහෙනවා. එයාට ජීවිතයේ යථාර්ථය විවර වෙනවා බාහිරින්. ඒ සුතමේ ප්‍රඥාව තමයි මේ ධර්ම දේශනා කර කර මේ ලැබෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ මේ මුළු ලක්දිවම සුතමේ ප්‍රඥාව තමයි පැතිරෙව්වේ. ඊට පස්සේ චින්තාමේ ප්‍රඥා කියලා කියන්නේ තමාගේ ඇතුළෙම උපදින්න ඕන අර කියන කාරණාව ඒ විදිහටම වටහා ගන්න. ඒ චින්තාමේ ප්‍රඥා උපදින්නේ සසරි පිනට යෝනිසෝ මනසිකාරයේ හටගන්න. ඒකට කියනවා චින්තාමේ ප්‍රඥා. ඔය සුතමේ ප්‍රඥායි චින්තාමේ ප්‍රඥායි එකට වැඩ කරනවා. එතකොට තමා තුළින්ම ජීවිතය අවබෝධ වෙනවා. අන්නේ දැක්මට කියනවා භවනාමේ ප්‍රඥා කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අර පිනති මිනිසුන්ට ධර්මය අවබෝධ වුණා. මගපල්ලාභින් බිහි වුණා. දවස් 7ක් ඇතුළත 8500ක් මාර්ගපල්ලාභින්. ආශ්චර්යයි, අද්භූතයි. මේ මිහි මණ්ඩලේ මගපල ලබන මිනිස්සු මේ කැලෑවල ඇවිදවිද හිටියනේ. දුනු ඊතල අරන් හිටියනේ. යකුන්ගේ දෙවොල්වල තනි වෙලා හිටියනේ. මගපල ලබන පින් තියෙන අය හිරු මණ්ඩල උදා වෙන තුරු තැන් තැන්වල මෝරා තිබුණ මෝරපු නෙළුම් පොහොට්ටු වගේ මේ මිහින්තලෙන් හිරු මණ්ඩල පායා රශ්මිය පැතිරී යද්දී ඒ නෙළුම් විකසිත වුණා. ඉතින් පින්වත්නි, මේ විදිහට මේ මුළු ලක් දෙරණම ධර්මද්වීපයක් වුණා. මේ ධර්ම ලංකාව පුරාම යොදුනින් යොදුන ස්තූප ඉදුණා. අෂ්ටඵල බෝධි, දෙතිස්ඵල බෝධි රෝපණය වුණා. සංඝ පරපුර පැතිරී ගියා. දකුණු මුහුදු තෙර ආරාමයේ ගෙඩිය ගහනකොට උතුරු මුහුදු කරේ පේදුරු තුඩුයි ආරාමෙත් ඒ වෙලාවටම ගෙඩිය ගහනවා. මුළු ලංකාවේම ගෙඩියේ නාදයෙන් ඔබ දන්න වචනෙන් කිව්වොත් ගණ්ඨා නාදේ එක වෙලාවෙම පැතිරිලා ගියා. මගේ මිහිඳු මහරහතන් වහන්සේගේ දවස මේ ලක් දෙරණේ හැම ආරාමයකම අනිවාර්යයෙන්ම එක රහතන් වහන්සේ නමක් හරි වැඩ ඉඳලා තියෙනවා. එක දන්හලක්වත් රහතන් වහන්සේ නමකගෙන් හිස් වෙලා නැහැ. හිස් වෙලා නැහැ. මේ රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි නිවපු ගිනි නිවාගත්ත මහ රහතන් වහන්සේලා සිංහලයන් අතර බිහි වුණා. මේ මිහින්තලේ තමයි ඉස්සලාම රහතන් වහන්සේලා වස්වසුපු භූමිය. ලක්වැසි දෙවිවරු මහරහතන් වහන්සේලා දැක්ක භූමිය මේ මිහින්තලාව. මේ මිහින්තලාවෙන් තමයි දහං අමාදිය ගලලා ලංකාවම තිත්තුනේ. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාව නැමැති ධර්මාසනයේ වැඩ ඉඳලා තුන් ලෝකේටම අමාබෙරේ වැව්වා. මේ ලක්වැසි දෙවිවරුත් මා මේ කියන දේ ඇසෙනවා නම් මේ හාත්පස සක්වල සිටින දෙවියන්ද ඒ දෙවිවරු ගොඩාක් ආදරේ කළා මගේ මිහිඳු මහරහතන් වහන්සේට. මේ මිහින්තලාවේ සංඝයා මිස්සිත පතුරවල තියෙනවා මහත්ගත අප්‍රමාණ වශයෙන් චේතු විමුක්තිය. මේ මිහින්තලාවේ රහතන් වහන්සේලා භාවනා කරන තැන්වල නයි මීයෝ එකට කෙලි දෙලින් ඉඳලා තියෙනවා. ගොදුරු කරගන්න හිතෙන්නේ මිස්සිතට. මේ රහතන් වහන්සේලා බිහිවුණ මේ භූමියේ වෙර වඩන සිංහල කුලදරුවන් බිහි කෙරෙව්වා මගේ මිහිඳු මහරහතන් වහන්සේ ගල් ගෙවෙනකල් භාවනා කරපු අන්න සාක්ෂි තියෙනවා වෙස්සගිරියේ. වෙස්සගිරියේ ගල්ලෙන් දිහා බලන්න, ගල්ලෙන් වල බිම ගෙවිලා භාවනා කරලා ඉඳගෙන හිටපු පාරවල් එහෙම මාදට වෙස්සගිරියට යන්න. මේ ලංකාවේ සතුන්ගේ ලේවලින් තෙත්වලා ගිය ගල් මැදිලා මැදිලා මැදිලා ගියා. සක්මන් කළ, භාවනා කළ ඒ මුනිවරුන්ගේ වීරිය පහසින් අමුතුම යුගයක්, අමුතුම යුගයක්. දම් බෙදනවා, ධර්මය අහනවා, කාගෙන්වත් නෑ කරදරයක්. මිහිඳු මහරහතන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේ මුල් වෙලා දෙවොල් කැඩුවේ නෑ. පාණ්ඩුකාභය රජුරුවන්ට උපකාර කරපු චිත්‍රරාජ කාලවේලගේ දේවාලයත් කඩලා තියෙන මහසෙන් රජුරුවෝ. මිහිඳු මහරහතන් වහන්සේ ඒව කරන්න නෙවෙයි ලංකාවට වැඩම කළේ, අමාබෙරේ වයන්ට. ශ්‍රද්ධාවේ සවම්පත් ඇත්තූ අමාබෙරේ හඬා මගේ මිහිඳු මහරහතන් වහන්සේට වයසින් අවුරුදු 80ක් ගෙවුණා. ඒ වෙනකොට දෙව්ලොව තිබ්බ සම්පත් මනුලොවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩමෙව්වා. සක්දිවිඳු වඳින සිළුමිණි සෑයේ අකුධාතුන් වහන්සේ ථූපාරාමයට වැඩමෙව්වා. සතරවරන් දෙවි මහරජවරුන් ලබා දුන් පාත්‍රා ධාතුන් වහන්සේ මගේ මිහිඳු මහරහතන් වහන්සේ මේ මිහින්තලයට වැඩමෙව්වා. ඒ පවත්‍රයක් පුරවලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතු මේ ලංකාවට වැඩමෙව්වා. සම්බුදු වෙන මොහොතේ සෙවන සලස්සූ බෝධියේ සම්බුදු වෙන මොහොතේම දකුණු පැත්තට තිබුණ සාකව මේ ලංකාවට වැඩමෙව්වා. පැවිද්ද මේ ලංකාවට ලබා දුන්නා, උපසම්පදාව ලබා දුන්නා. තමන්ගේ නැගණිය සංගමිත්තා උත්තමාවිය භික්ෂුණී සංගපරපු පිණිස වැඩම්මෙව්වා. හැම දෙයක්ම වැඩම්මෙව්වා, වැඩම්මෙව්වා, වැඩම්මෙව්වා මිසක් මිහිඳු මහරහතන් වහන්සේ මෙහින් කිසිවක් දඹදිව් තලයට යැව්වේ නැහැ. වසර 48ක් දඹදිවට නොවැඩ ඊරිදිමත් මහරහතන් වහන්සේ මේ ලක්දිරණේ වැඩ හිටියා. ධර්මාශෝක රජතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයන් වහන්සේ නෙව. තමන්ගේ පියාණන් වයෝ වෘද්ධව ඒ රාජ්‍යයෙන් රාජ්‍ය කරගන්න බැරුව වයෝ වෘද්ධව මිය යන මොහොතේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිරණේ සිටමයි ඒ දෙස බලා සිටි. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහෝ ආයුෙන්ද තිරිනවම් පාන්ති මේ ලක්දිරණේ සිටමයි මිහිඳු මහරහතන් වහන්සේ දිවසින් බලා සිටියේ. වයසින් අසූයේ වෙනියට පත් වුණා. මේ මිහින් තලාවේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටියේ. මේ පර්වතේ වයස 80ක මහරහතන් වහන්සේ පිණ්ඩපාතේට මේ ගමට වඩිනවා. කොයිතරම් ඒ රහතන් වහන්සේලාගේ යුගයේ පුදුමද. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලෙමයි මහම් පිනැති දේවානම්පියතිස්ස රජුරෝ මිය පරලෝකේ. හටගත් සියලු දේ නැසී යන බව, මේ සංස්කාර ධර්මියෝ නැසී වෙනසී යන බව මිහිඳු මහරහතන් වහන්සේ පසක් කළ ධර්මයයි. රජවරු මෙරී යද්දී, අමාත්‍යවරු නැසී යද්දී, මුලින් මුලින් තමන්ට දම් පැම්පෙදු උවසුයසියෝ නැසී යද්දී, ඒ අනිත්‍ය වූ ධර්මයම සිහි කර කර ඒ මහරහතන් වහන්සේ වැඩ හිටියා. තමන් මේ ලක් දෙරණට වැඩම කරන විට නොසිටිය පසුව උපන් සැදැහැවත් බොහෝ දෙනා උපාසක උපාසිකාව අලුතින් බිහි වෙලා උත්තිය රජතුමාගේ අටවිනි රාජ්‍ය වර්ෂයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට 80 විය. මන මතකයි මිහිඳු මහරහතන් වහන්සේ දවසක් ඉතිහාසයේ විස්තරයක් මම මේ කියන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ දවසක් ගිලන්ව සිටිද්දී දහස් ගණන් රහතන් වහන්සේලා සුවදුක් විමසලා තියෙනවා මිහිඳුලෙනේ. මිහිඳුලෙන දැකලා තියෙනවද? මේ මිහිඳුලෙනේ කොහොමද 80,000කටත් වැඩි සංඛ්‍යාව වැඩි ඉන්නේ? ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ රහතන් වහන්සේලාගෙත් ඉර්ධිය ඉන්දසාල ගුහාව වගේ ඕන තරම් ඉන්න පුළුවන් චූටි තැනක. රුවන්වැලි මහසෑයේ ධාතු ගර්භයේ වගේ බොහෝ වස්තු තියෙන චූටි තැනක. දහස් ගණන් මහරහතන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේ බලන්ට වැඩම කළා තියෙනවා ගිලන් වෙලා හිටපු මොහොතක. 80 වියේ වස්වසලා වස් පවාරණය කරන්නත් කලින් මීට වසර 2281කට පෙර මගේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා වසර 284යි. එතකොට මේ මිහින්තලාවේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පුර අටවක දවස පිරිනවම් පෑවා. මේ මිහින්තලාවේම වෘක්ෂය මේ මහ පොළොව බලවත්ව කම්පා වුණා. මේ ලක් දෙරණේම පිපී තිබුණු වෘක්ෂයන්ගේ මල් ගිලිහි බිම වැටුණා. වනසත්තු කුංජ නාද කළා. ඇතුම් වනසත්තු අකාලේ නාද කළා. අහස අකුණු සැනින් පිපිරී ගියා. අකාල මේගිය ඇති වුණා. මේ මිහි මඩල මොහොතකට කම්පා වුණා. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පාන වෙලා අපේ ලංකාවේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඒ වුණාට බුදු කෙනෙක් විදිහට දැක්කේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. ලංකාවේ මිනිස්සු බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා නැහැ. ලංකාවේ මිනිස්සු ධර්මයේ හැවේ මිහිඳු මහරහතන් වහන්සේගෙන්. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. මේ ලංකාවේ මිනිස්සු භාග්‍යතුන් වහන්සේගෙන් පැවිද්ද ලැබුවේ නැහැ. මේ ලක්වැසි කුල දරුවෝ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලැබුවේ, උපසම්පදාව ලැබුවේ. ඒ භික්ෂු භික්ෂුණී පිරිස අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයේ සිහි කරද්දී මිහිඳු මහරහතන් වහන්සේගේ නිසල දේහය රජවරුන් හඬ හඬා, උපාසක උපාසිකාවෝ හඬ හඬා මේ මිහින්තලාවෙන් පහළට වැඩමෙව්වා. මා මේ කියන දේ යම්කිසි ඡායා මාත්‍රයක් ඔබට සියසින් දැකගන්න අද මේ ධර්ම දේශනාවෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආදාහනයේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව වීඩියෝ පටයක් හදලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේට සිනේවන්ත හදවතක් තියෙනවා නම් ඒක බලද්දී ඔබටම ඔප්පු කරනවා ඔබට කෙලෙහි ගුණ තියෙනවද කියලා. හදවත කම්පා වෙනවා, සලිත වෙනවා ඒ ආදාහනය දකිද්දී. මේ දේශනාවෙන් පස්සේ ඔබට දකින්න පුළුවන්. එනිසා ටිකක් විස්තර කියන්නේ, මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ලක්වැසි ජනයා පංච මහා ගංගාවක් ගලනවා වගේ සෑම දිසාවකින්ම ජනගඟ ගැලුවා. දහස් ගණන් සංඝයා භික්ෂු භික්ෂුණී මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය දෙස බලා සිටියා. දිවා රාත්‍රී ගෙවි ගියා. ලක්වැසි දෙවිවරු කම්පා වුණා. ඒ දෙවියන් හඬන වැළපෙන හඬ මිනිසුන්ගේ ප්‍රකෘති කන්වලට ඇහෙන්න ගත්තා. මේ මුළු ලංකාවම අතුරකින් වෙහි ගියා වගේ වුණා. ඒ පංචාම්බ මාලකය කියන තැන දැන් ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟ තියෙන රන්සි මාලකය. එතනින් තූපාරාමයට දේහේ 7 වෙනි දවසේ වඩම්මලා තූපාරාමයේ පැදකුණු කරලා එතන තමයි විනය සංගායනාව කළේ 4 වෙනි වතාවට. එතනින් දැන් ජේතවනාරාමයේ තියෙන තැන ඉසි භූමංගනී කියන ඒ ස්ථානයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය දෙවුනේ. ඒ දේහයට ගිනි දැල්වෙද්දී ඒ රහතන් වහන්සේලා අනිත්‍යම බැලුවා. දඹදිව ධර්මාශෝක නරේන්ද්‍රයාගේ සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් කෙළ පැමිණි ඊළඟට අධිරාජ්‍ය හිමිවන රාජ කුමාරයා මිහිඳු කුමාරයා රාජ වංශයෙන් පැවතගෙන ආවත් සිත්පිත් නැති ගින්නකට දෙවි යන හැටි බලන්න ඒකාන්තයෙන් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මහරහතන් වහන්සේලාගෙන් පැවිද්ද ලැබූ මොහොතේම අරහත්වයට පත් වූ මහරහතන් වහන්සේ පවා පිරිනොම් පෑවා. ඒ දේහය පවා සිත්පිත් නැති ගින්නට දෙවි ගියා. අනිත්‍ය දෙස බලන්න මේ ලක්දිරණට ආකාශයෙන් වැඩම කරපු මහරහතන් වහන්සේ සිත්පිත් නැති ගින්නකට දෙවි ගිය හැටි බලන්න. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සියලු ධර්ම විනය ත්‍රිපිටකය අටුවාව අද අපි කතා කරන සියලු ධර්මයම හදවතේ දරාගෙන හිටපු මගේ මිහිඳු මහරහතන් වහන්සේගේ හදවත සිත්පිත් නැති ගින්නට දෙවි ගිය හැටි බලන්න. මේ අනිත්‍ය නැමැති සතුරා මගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. අනිත්‍ය නැමැති සතුරා රහතන් වහන්සේ පිරිනොම් පෑවා. ඔබ ගැන කවර කතාද? මේ ලක්දෙරණට පැවිද්ද දුන්න උපසම්පදාව දුන්න මේ මුළු ලක්දිවයිනම කසාවතින් බැබලෙන්න සංඝ පරපුර ඇති කරපු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. අහිංසක මිනිස්සු දම්පැම් පුදලා ඒ මිනිස්සු දෙවියන් අතර ගියා. ඒ මිනිසුන්ට අනුකම්පා කරපු කාරුණික සිත් ඇති මහා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. සිත් පිට නැති ගින්නට දෙවි ගියා. ඒකාන්තෙන් සීලු සංස්කාරයෝ අනිත්‍යයි. ලස්සන සොඳුරු මල් ආසනයක ධාතු කරඬු තබනවා වගේ ලක්දෙරණ පුරාම ස්තූප බිහි කළ පිච්ච මල් ආසනයක බෝධින් වහන්සේලා තබවනවාසේ බෝධින් වහන්සේලාගේ පරම්පරාව ඇති කරපු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. අතටගත් ආයුධ බිම තැබූ මිනිසුන් දමනය කළ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා. ඒ දේහය ආදානය ආකාසින් මල් වැටුණා. නැවතත් මහපුළුව කම්පාවේ ගියා. ආය පහළ වෙන්නේ නැහැ. ආය පහළ වෙන්නේ නැහැ. ඊවගේ රහතන් වහන්සේනවා. ඊවගේ ධර්මී කියන කෙනෙක්. ඊවගේ ගුරුවරේ. ඊවගේ ධාරණ ශක්තිය තියෙන කෙනෙක්. ඊවගේ කරුණාව තියෙන කෙනෙක්. ඊවගේ අඳුර දුරු කරන කෙනෙක්. ඒවාගේ උතුම් රහතන් වහන්සේ නමක් ආය පහළ වෙන්නේ නැහැ. පළමුවෙන් කරන දේ තමයි අමාරු. ඒ දේ කළා. මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්ක උන්වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා. ඒ ධර්මයේම පසක් වුණා. ඉතින් පින්වත්නි, අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය කළ එතන තමයි පළවෙනි මිහිඳු සෑය හැදුවේ. අද ඒ සෑය නැත. ඊළඟට අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ හැදුවේ මිහින්තලේ. අද මහා සෑය පූර්ණ රෝම ධාතු මහා සෑය තියෙන තැන තියෙන මිහිඳු සෑය. මගේ මිහිඳු මහ රහතන් වහන්සේ අනිත්‍ය විසින්ම පිරිනුවම් පෑවා වගේම අනිත්‍ය විසින් පහර කන ලදුව ඒ සෑය ගරා වැටි තිබෙන හැටි බලන්න. ඒකාන්තින් මේ සීළු සංස්කාර අනිත්‍යයි. මේ අනිත්‍ය නම් නවත්ත ගන්න බෑ. කවදාවත් නවත්තන්න බෑ. අපි හිටගෙන හිටියත් අනිත්‍ය නවතින්නේ. අපි නිදාගෙන සිටියත් අනිත්‍ය නවතින්නේ. අපි කතා කර කර සිටියත් අනිත්‍ය නවතින්නේ. අපි ඔහේ බලාගෙන හිටියත් අනිත්‍ය නවතින්නේ. අනිත්‍ය අනිත්‍ය වෙලා යනවා. මේ මිහින් තලාවේම රහතන් වහන්සේලා වැඩ හිටියා. දැන්කෝ ලක් දෙරණම කසාවතින් බැබලී රහතන් වහන්සේලා වැඩ හිටියා. කෝ දවසක් ආවා ලංකාවේ මිනිසුන්ට වීවේ ලගන්න බෑ. අහසේ ඉච්චර රහතන් වහන්සේලා 96 කෝටියක් රුවන්වැලි සෑයට ධාතු නිදහන් මුල්ගල් තබන පින්කමට වැඩපු. අද කෝ අනිත්‍ය. ඒ දම් බෙදූ මිනිසුන් කෝ අනිත්‍ය. මේන් තලාවට අඬාගෙන වැළපීගෙන ආපු උත්ති රජතුමා කෝ අනිත්‍ය විසින් පහර කන ලදුව කාලක් ක්‍රියා කළා. ඒ රාජරාජ මහාමාත්‍යවරු කෝ අනිත්‍ය විසින් පහර කෑවා. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා තන්නිකර බෞද්ධ රාජ්‍යයක්ව තිබුණ රහතන් වහන්සේලා පිරිල තිබුණ මේ ලක්දෙරණ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාල වසර දෙකකින් පරදේශක්කාරයින්ට අයිති වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාල වසර 22කින් සේන ගුත්තික කියන දෙමළ වෙළෙන්දු මේ රට අල්ලන මුළු රාජ්‍යයම ගන්නවා. ඉදිරි කොහොමද දෙන්නේ නැතිද? මොකද්ද මේකට කියන නම? අනිත්‍ය වෙලා යනවා. හැමදාම එක විදිහට තියෙන්නේ විනාශ වෙලා යනවා. මීට වසර දෙකකට පෙර අදවාගේ දවසක සුදු සමම්මල් මුළු මිහින්තලාවටම විහිරෙව්වා වගේ මේ හැමතැනම මිනිස්සු රැඳී සිටමින් මිහිඳු මහරහතන් වහන්සේට ගුණ කියපු මිහිඳුපුර අටවකක් තිබ්බා. අදකෝ හැමදාම හැම දෙයක්ම තියෙන්නේ පින්වත්නි අභිත්තරීත කල්යාණේ. කරන හොඳ දේවල් ඉක්මනට කරන්න. දන්දං කරෝතු පුඤ්ඤං පස්සේ කරන්න ඕන කියලා හිතනකොට පාපානි රමති මනෝ. හිත පාපේට මැරිලා ඔය ගෙවල් වලට සින්න වෙලා යනවා. මිනිස්සුන්ගේ ජීවිත ෆෝන් එකට සින්න වෙලා යනවා. කාමයට සින්න වෙලා යනවා. පස්සේ කරන්න ඉඳලා අභිත්තරේත කල්යාණේ හොඳ දේවල් ඉක්මනට කරන්න. එදා මිහිඳු පුර අටවකට මීට වසර දෙකකට කලින් මෙතන පිරීලා හිටපු මිනිසුන් අතරට ඔබ එකතු වුණා නම් සතුටු වෙන්න පුළුවන් නේද? දැන් ඉතින් පසුතැවෙන්න එපා. අනිත්‍යයි කියලා හිතන්න. ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පාලා දැන් වසර 22ක් ගිය තැන ආය ඇල්ලුවනේ. ආය රට ගත්ත කොහොම හරි. අවුරුදු 10යි. ආයෙත් මේ රට ඇල්ලුවා. ඉලාර. එතකොට ඉලාර මේ රට ඇල්ලුවා. ඉලාර අල්ලලා අවුරුදු 44ක් අවුරුදු 44ක් දෙමළ පාලනේ මේ අනුරාධපුරේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය නැති, ධර්මයේ සරණ ගිය නැති, සංඝයා සරණ ගිය නැති රජේ අවුරුදු 44ක් මෙහි හිටියා කියන්නේ සිංහලවත් හරියට බැරි බුද්ධ ශාසනයෙන් මක්ක වෙන්නේ නැතිද? සියලු සංස්කාර ධර්මියෝ ඒකාන්තෙන් අනිත්‍යයි. මේ විනාශය. තෙරුවන් සරණ ගියේ නැති රජේ අවුරුදු 5ක් ඉඳලා මේ රටට වෙන දේවල් දිහා බලනකොට තෙරුවන් සරණ නැති සිංහලත් දන්නේ නැති රජේ වසර 44ක් හිටිය කියන්නේ කවර කතාවද? මිහිඳු යුගයේ තිබුණ මගේ මිහිඳු මහරහතන් වහන්සේ සැරිසරා වැඩිය මේ සුද්ධ භූමියේ, පවිත්‍ර භූමියේ සේයාවක්වත් අද අපි කොහොම නම් හිතන්න මේ විදිහට අනිත්‍ය වෙවි, අනිත්‍ය වෙවි, අනිත්‍ය වෙවි යද්දී මිනිස්සු අනිත්‍ය වෙනවා, සංඝ පරපුර අනිත්‍ය වෙනවා, ඊළඟට මේ භූමි ගරා වැටෙනවා. අවුරුදු 44ක් කියන්නේ කොච්චර අනිත්‍යද? ඊට පස්සේ වින්නත්නි මේ විදිහට කාලෙන් හැබැයි වානගත වුණ ඊළඟට මේ විනාශේ ගොඩාක් රුහුණට ගියේ නෑ. අනුරාධපුරයේ තමයි මේ ගොඩාක් මේ ප්‍රශ්න ආවේ රාජධානියත් එක්ක. ඊට පස්සේ ටික ටික කාලෙන් කාලෙට යුද්ධ කලකෝලාල ඇස්සේ නමුත් මේ සංඝ පරපුර ත්‍රිපිටක ධර්මයේ ධාරණී කරගෙනම ආවා. රහතන් වහන්සේලා බිහි වුණා. අරහත් පරපුර සිඳුන්නේ. මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පාලා වසර 133ක් ගිය තැන තමයි වළගම්බාරේතුමාගේ කාලෙ ඉන්නේ. වළගම්බා රජු කියන්නේ සද්ධාන්තිස්ස රජතුමාගේ පුතේ. එතුමාගේ කාලෙ එනකොට මේ රට 14 වසරයක් පරදේශක්කාරයන් ඇල්ලුවා. ඒ මදිවට වැස්ස නැහැ, ආහාර නැහැ, රෝග වැඩි, තුම්බියක් ඇති වුණා. නකුල ගමේ තිස්ස කියලා මහා මන්තරකාර මිනිස්සේ මේ රට පාලුවෙන්ට මැතුරුවා. ඔහු සියලු ශක්තියෙන් එකතු කොට සංඝයාට දම් බෙදන්න, සංඝයාගේ දන්හල්වල තිබ්බ සියලු ආහාර, සංඝයාගේ දන් ගබඩාවල තිබුණ සියලු වී එක දවසේ මීයෝ කන මට්ටමට පත් කළා. එක දවසේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දන් දෙන්න තියෙන වී එක දවසේ කනවා කියන්නේ කොහොමද වෙන්නේ? ඒ පසක තැබේවා. ඒ සිද්ධ වෙච්ච සිද්ධියේ සත්‍යය නම් සංස්කාර ධර්මය අනිත්‍යයි. මේ මිහින්තලාවේ ඉඳලා සංඝයා 12,000ක් රුහුණට යන්න හිතුවා. එහි සංගයාට දම්පැන් ලැබෙනවා ඇති. අපි ශාසන ප්‍රතිපදාව අනාගත පරපුරට ගෙනියන්න එහිට වඩිමු. රුහුණේ සංගයා හිතුවා අනුරාධපුරයට මේ ප්‍රශ්නේ නැතු ඇති. කන්දරක කියන මහා වනේ, මහා ගම්බීර වනය. ඒ වනේ ඒ රහතන් වහන්සේලා 12,000 එකතුන 24,000ක්. 24,000ම එකතැන පිරිනවම් පෑවා. එකතැන පිරිනවම් පෑවා. මේ මිහි මඩල කොහොමද මේවා දරාගත්තේ? මේ ලක් දෙරණ සුවපත් කළ මේ ධරතී මාතාව සනහා සනහා පාන් තැබූ රහතන් වහන්සේලා 24,000ක් එකතැන පිරිනවම් පානකොට මේ මහපොළොව කොහොමද දරාගත්තේ? මේ සිටින දෙවිවරු කොහොමදේව බලා හිටියේ. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. අපිට වාහන අනතුරක් වෙලා එක තැන එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා ඉන්නවා දකින්නත් අපිට බෑ. අද්භූත සලිත වෙනවා. රහතන් වහන්සේලා 24,000 එක තැන පිරිනුවම් පාලා දේහයක් උස්සන්න මිනිසෙක් නැහැ. ඒ අවුරුදු 12ෙම බැමිණිතියා සාගතයේ කාලේ දරුවෙක් අඬන හඬක් මුළු ලංකාවෙම ඇහුන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඒ ලංකාවෙම මිනිසුන්ට දරුවෝ හම්බෙලත් නැහැ. ඒ කියන්නේ මිනිසුන්ට මේ විවාහ ජීවිත ගත කරනවට වැඩිය කනේ එකයි බොනේ එකයි ජීවිතේ නඩත්තු කරගන්න එකයි තමයි තිබිලා තියෙන්නේ. ඒ මිනිසුන්ගේ අත්වලට ආයුධ ඇවිල්ලා අනේ බලන්න මේ සංසාරේ. ඒ දම් බෙදපු මිනිසුන් තමන්ගේ දානි ලබාගත්ත සංඝයාගේ බෙල්ලටම පිහියෙන් ගහලා කඩුවෙන් ගහලා රහතන් වහන්සේලාගේ මස් කාලා ජීවත් වෙලා තියෙනවා. අරින් සංගරුවන දැක්කට පස්සේ සාදු කියපු මිනිස්සුම සංඝයාට ආයුධය සෙව්වා. බඩගින්න කියන එක මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ එකයි වදාළේ, මේ බඩගින්න තරම් දෙයක් ආයේ නැහැ කියලා. එනිසා එක සබ්බේ සත්ත ආහාරට්ටිතිකා කියලා වදාන මිනිස්සු බොහෝ පෞරස් කරගත්තා. මම මේ කියන්නේ අනිත්‍ය ගැන. මගේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මද්වීපයක් කර මේ ලක් දෙරණට මොකද උනේ? අනිත්‍යයි. බුදුවරු පහළ වෙලත් අනිත්‍ය අවබෝධ කරනවා මිසක්කා අනිත්‍යයට හරස් වෙන්නේ විය නොහැකි. රහතුන් කෝටි ගණන් බිහි වුණා අනිත්‍ය අවබෝධ කරනවා මිසක්කා අනිත්‍යයට හරස් වෙන්නේ විය නොහැකි. අපට ශාස්ත්‍රුන් වහන්සේ බඳු මිහිඳු මහරහතන් වහන්සේ අනිත්‍යම අවබෝධයෙන් දැක්කා මිසක්කා හරස් වෙන්නේ. ඊට පස්සේ වලගම්බා රජතුමා කැලේ වයින්කොට කෑම වේලක් දුන්නා කුපික්කල තිස්ස කියලා. ඉතින් ඒක හිතේ තියාගෙන රජතුමායි කටයුතු වලට උදව් කළා. රජතුමා රජ වුණ ගමන් කුපික්කල තිස්ස තෙරුන් වෙනුවෙන් අර ගිරි කියන නිගණ්ඨයා මරලා එතන හදපු අභයගිරිය කුපික්කල තිස්ස තෙරුන්ව පූජා කළා, කෘතගුණ සලකලා. කුපික්කල තිස්ස තෙරුන් අසත්පුරුසයි. අසත්පුරුෂයෙකුට කෘතගුණ සලකන්න ගිහිල්ලා රජ්ජුරුව කරපු දෙයින් උනේ එකම එක සංඝපුරක් පරපුරක් විදිහට හිටපු මහවිහාර භික්ෂූන් මහවිහාර අභයගිරිය කියලා දෙකකට බෙදිලා ගියා. රුවන්වැලි සෑය මුල් කරගෙන ලෝහා මහ ප්‍රාසාදයේ මුල් කරගෙන ජයශ්‍රී මහ බෝහන්දරු තූපාරාමයේ වැඳ වැඳ හිටපු සංඝයා පුංචි හිත් පෑරීමක් වුණා අභයගිරියට ගියා. සංඝයා බෙදී ගියා. කෙලෙහි ගුණ දක්වන බව උතුම් ගුණයක් බව හැබෑව. නමුත් අසත්පුරුෂයෙකුට කෙලෙහි ගුණ දක්වනවා දෝ කියන එක දෙපාරක් හිතන්ට වෙනවා. දිහි යන දණ්ඩට පිහිටක් වෙතත් නපුරු දුදනංහට පිහිටක් කෙලෙහි ගුණයක් කොමට දෝ කියලා හිතෙන. එතනයි වැරදුනේ සංඝයා බෙදුණා. නෑ, ඒ ගැන තවත් කතා කරන්න අවශ්‍ය එකම දහමක් සිහි කරමු. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරය අනිත්‍ය විය යන හැටි බලන්න. එකම තාත්තගේ දරුවෝ වගේ හිටපු සංඝ පරපුරු තැන් දෙකට ගියා. ඊට පස්සේ පින්වත්නි, මේ අනිත්‍යම සිහි කරලා මේ ලංකාවට වෙච්ච දේ ඒ දවසින් දවස සත්‍ය බව පසක් වෙන මේ ධර්මයේම සිහි කරලා අද වාගේ දවසක පිරිනිවන් වැඩිය අනිත්‍ය දහම ඔප්පු කොට වදාළ මිහිඳු මහරහතන් වහන්සේට උපහාර කරමු. ඊට පස්සේ කොහොම හරි දැන් ඔන්න දැන් සංඝ පරපුර දෙකක් විදිහට එනවා. ඊට පස්සේ දැන් තැන් දෙකකට බෙදුනාට පස්සේ තවත් පිරිසක් රිද්දන්න එපෑ. ඒ නිසා අභයගිරියට ඒ කාලේ මහායාන භික්ෂුන්ගේ සම්බන්ධය ඇති වුණා. ඇති වෙලා වෙනම මහාවිහාර භික්ෂුන් එනමත් මහායාන දහම සහිතව කවලං වෙච්ච වෙලා අභයගිරියෙන් වෙනවත් දැන් වෙන විදිහකට යනවා. සියල්ල වෙනස් වුණා, අනිත්‍ය වුණා. ඊට පස්සේ කොච්චරද කියනවනම් මගේ මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි තිසරණී පිරිත් පැම් පොද ඉහපු මේ මිහින්තලාව පළවෙනි රහතන් වහන්සේලා 68 නමක් ලෙන් 68ක වස්වැසපු මේ මිහින්තලාව සම්පූර්ණයෙන්ම මහායාන භික්ෂුන් අල්ලගත්තා. ඊට මෙහිදීන් තමයි යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ මහායාන ධර්ම පුරුදු කළේ මේ මිහින්තලාවේ. ඒ භූමියත් අනිත්‍ය වී ගියා. අනිත්‍ය වී ගියා. ඊට පස්සේ මේ විදිහට ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පහලා දැන් මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් වසර 499ක් ගිය තැන තමයි ත්‍රිපිටකයේ ගාන්ථාර උඩකරන්න කතා වුණේ. ඒක කරන්න විදිහක් කරන්න දෙයක් නැති දැන කරපු දෙයක්. මොකද වැටකෙය ඉස්සම බිබී සක්මන් කර කර ධර්මී කටපාඩම් කර කර හිටිය අමතක වෙයි කියලා. ඇවිදින්න බැරි වෙනකොට ඉඳගෙන වැටකෙය ඉස්සම බිබී ඉඳලා තියෙනවා. ඉඳගෙන ඉන්න බැරි කුට වැලි ගොඩවල් ගහලා ඒකට හේත් වෙලා ධර්මීය මුමුණම වුණා ඉඳලා තියෙනවා. මේ ලංකාවේ ඊට පස්සේ සක්දෙවිඳුක් කිව්වා මේකට මැදිහත් වෙන්න බෑ. කොච්චරද මේ වසංගතේ මොකද්ද මේ මුළු ලංකාවම ගොයන් කපලා පිදුරු විහිරපු වීලිච්ච මුඩුබිමක් වගේ වෙලා තියෙන ලංකාවේ. කොළපාටක් හොයාගන්න නැති කාලයක් වෙලා තියෙන ලංකාවේ. තැන තැන මිනී වැටිලා කුණු ගඳ ගහපු කාලයක් ලංකාවේ තිබ්බා. ඒ කාලේ සියලු සංස්කාර ධර්මය අනිත්‍ය වී ගියා. ඒ අනිත්‍ය ඉදිරියේ දහසක් මෙත් ඇති සක්දෙවිඳුටත් බලා සිටිනෝ හැර කරන්න දෙයක් තිබුණේ. මිහිඳු මහරහතන් වහන්සේගේ පරම්පරාවට ආදරය කරපු මේ සක්වල සිසාරාමේ ලක්දෙරණේ ආකාශ භූමස්ත දෙවිවරු කඳුළුස ඒ දෙවිවරු සංඝයාට ආදරේ සෙනෙහවන්තයි. ඊට පස්සේ පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාලා වසර 100 ගානක් ගෙවුනට පස්සේ තමයි පින්වත්නි මහසෙන් රජුරුවන්ගේ කාලේ ආවේ. මහසෙන් රජුරුවන්ගේ කාලේ මහසෙන් රජුරුවන්ගේ තාත්තගේ නම අබේය. ඊට පස්සේ මම මතක හිටි ගෝඨාභය වගේ. ඊට පස්සේ තූපාරාම වැසි මහතෙරුන් වහන්සේ රජතුමාට ධර්මීය ගන්නනවා. ඒ කාලේ ඒ රජතුමා මහායාන මත බලවත්ම ලංකාවේ පතුරුවා පතුරුවා ගියපු හාමුදුරුවරු 69 එකතු කරලා මේ ඒ හාමුදුරුවරු 69 නැවක දාලා පිටුවහල් කළා. ඒ හාමුදුරුවරු 69 දකුණු ඉන්දියාවට ගියා. දකුණු ඉන්දියාවේ මන්තර ශාස්ත්‍ර දන්න කට්ට කෛරා ටික භික්ෂුවක් හිටියා සංඝමිත්‍රකේ. ඒ භික්ෂුවට මෙයා මේ අය පැමිණිලි කළා. ඒ භික්ෂුව කිව්වා මං ලංකාවෙන් ඔය මහා විහාරය නැති කරලා දානවා බලාපල්ලා කියලා නැවකින් ලංකාවට ආවා. 60ක් යවනකොට එක්කෙනෙක් ආවා. ඇවිල්ලා හිමීට මහා විහාරයට එකතු වෙලා එහෙම විලා තූපාරාමයටත් එකතු වෙලා තූපාරාමයේ මහතෙරුන් ළඟාගන්තුක භික්ෂුවක් විදිහට ඉන්න. දැන් රජ්ජුරුව ග්‍රහන්ත මේ තූපාරාමයේ මහතෙරුන් වහන්සේගෙන් ධර්මය අහනකොට අර ලාර තෙරුන් වහන්සේ ළඟ ඉන්නවා. එතකොට මහතෙරුන් වහන්සේ කියනවා දරුව ගෝඨාභය තථාගතයන් වහන්සේ මෙසේ ධර්මයේ දේශනා කළා. එතකොට අර ළඟ ඉන්න අර හාඳුරු කියනවා ස්වාමීනි අපේ මහරජු රාජෝත්තමයන් වහන්සේට නමින් කතා කරන්න එපා. ස්වාමීනි අපේ මහරජෝත්තමයන් වහන්සේට නමින් කතා කරන්න එපා කියනවා. අර රජා අර ස්වාමීන් වහන්සේ දිහා බලලා මේ හාඳුරු හරි හොඳ කෙනෙන්නේ ධර්මය උගන්නන ගුරුවරයට වඩා තමන් ප්‍රසංසා කරපු කෙනාට හිත ගිය. දැක්කද ප්‍රසංසාවේ භයානකකම. මේ මහතෙරුන් වහන්සේ ධර්මය උගන්නද්දි මේ තමන්ට වර්ණනා කරන අර නමට හිත ගියා. කරුමේ කරුමයක් නෙවෙයි, සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය මුල්. මේ මුල ඔතන තමයි මුල, රුවන්වැලි සෑයේ උඳු අපුරවන මුල. ඊට පස්සේ එතනින් උනේ මොකද්ද? ඒ රජතුමා තමන්ගේ දරුවෝ දෙන්න මෙට උගන්වන කටයුත්ත පැවරුවා අර මේ සංගමිත්‍රට. ඒ අය හොඳට උගන්වනකොට වැඩිමාල්ලට තේරුණා මේක එච්චර හරියන්නේ කියලා. ඒ වගේම උගන්වන මොහොතේ ඒ වැඩිමාල් දරුවට මේ හාමුදුරුව නිසා යම් අපහසුතාවක් ඇවිල්ලා තියෙනවා. ඒවත් එක වැඩිමාල් කෙනා හාමුදුරුවත් එක්ක අමනාප වුණා. මහරජුරුවන්ගේ කලුරිය කිරීමෙන් පස්සේ වැඩිමාල් දරුවා ජෙට්ටතිස්ස වෙන්න ඕන. ඒ වැඩිමාල් දරුවා රජු වුණා. අර කුපික්කල මේ අර සංගමිත්‍ර පැන්නා. ඇයි දන්නවා මේ රජාවත් මං ඉවරයි කියලා. හැබැයි මහසෙන් කුමාරයා අහු වුණා. ඔහුට කිව්වා ඔබ රජ වෙන කාලෙක මං ආයෙත් එනවා. බලන්න මේ අනිත්‍ය කියන ස්වභාවේ විනාශයක් කරන කල් මොවුන් ජීවත් වෙන හැටි. හොඳ මිනිස්සු මැරෙනවා වගේම නරක මිනිස්සුන්ට ආයුසත් තියෙනවා. ඒවා සංස්කාරයන්ගේ ස්වභාව. ඊට පස්සේ අර මහසෙන් කුමාරය රජ වුණාට පස්සේ අර සංගමිත්‍ර ආයාව ලංකාවට ඇවිල්ලා දැම් රාජ පුරුවිත. දුටයන් ඒ සංගමිත්‍ර ගීතේ අදහස තේරවාද දහම මහාවිහාර භික්ෂුන් නසනවා. රජතුමාට මුල්ල ඉඳලා කියලා දුන්නා මෙන්න මෙන්න මෙන්න මේ මහාවිහාර භික්ෂුන් වැරදි, මෙහෙම කළා තියෙනවා, මෙහෙම කළා තියෙනවා. හෙව්වේ තම ඡන්දයෙන් අගතියට ගියන්ට පස්සේ හරි වැරද්ද හොයන්නේ. තමන් ළඟ ඉන්න කෙනා මොකද්ද කියන්නේ ඒව මහනවා. මේ අනිත්‍ය වූ ලෝකේ ඇතැන් අය හොයලා බලන්නේ. ගොඩාක් අය වුණත් සමහර අය ගැන අපහදිනවා කරුණු හොයන්න බලන්න නැතුව. ඊට පස්සේ මොකද වුනේ? මහාවිහාර භික්ෂූන්ට දන් දෙන මිනිස්සුට කහවණු 100ක් දඩ ගහනවා කියලා අනවිර පැතිරෙව්වා. සංඝයාට දන් දෙන්න කෙනෙක් නැහැ. මිනිස්සු කොච්චර අසරණ වෙන්න ඇතිද? ඉදා වේල හොයාගෙන ඉන්න මිනිස්සු සංඝයාට දන් දෙන්න ආසයි ගෙදර බත් හැලියක් ඉදෙනවා. හැබැයි ඔය හැන්දින් බත් හැන්දක් සංගරුවනකට දුන්නොත් කහවණු 100ක් දඩ ගන්නවා. ඔවුන්ට කහවණු නැහැ. ඔවුන් පණමක් හොයාගන්නේ බොහොම අමාරුයි. මාස්සක් හොයාගන්නේ බොහොම අමාරුයි. කහවණු කොයින්ද අසරණ මිනිස්සුන්ට? මිනිස්සු කොච්චර හූල්ලන්න ඇතිද? සමහර අය මරණයට කැපවෙන අදහසින් මරණේ පෙනිපෙනි දම් බෙදන්න ඇති. මහාවිහාරයෙන් භික්ෂුන් එකිනෙකා රුහුණට ගියා. නව වර්ෂයක් රුවන්වැලි සෑය වඳින්න මහාවිහාර භික්ෂුන් නැහැ. රුවන්වැලි සෑයේ උඳු ඇපුරුවා. අවුරුදු 9ක් වල් බී වුණා. බලන්න පින්වතුනි අනිත්‍ය. පුජ්‍යලේකුට අපි පුජ්‍යල වශයෙන් කතා කළාට, සිද්ධි වශයෙන් කතා කළාට එකම එක ධර්මතාවයක්මයි තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාරය අනිත්‍ය වෙලා යනවා. රුවන්වැලි සෑය මළුවේ උඳු ඇපුරුවා. සංඝයාට දන් දෙන්න කෙනෙක් නැහැ. රුවන්වැලි සෑය විහාර කඩ කඩා, ලෝවා මහා ප්‍රාසාදයේ විහාර කඩ කඩා, පිළිම කඩ කඩා සියල්ල අභයගිරියට රැගෙන ගියා. එකල මිහිපිට දෙව්ය මනක්සේ විචිත්‍රව අභයගිරිය බැබලීය. මහා විහාරය පාළු සෝනක්සේ පෙනී ගියා. සර්ණවාලි මහසෑ රජුන් පුදන්න කෙනෙක් නැතුව මලසුම් මත වල් බිහිවි ගියා. මේ මහසෙන් රජුරෙන් කාලේ මේ විදිහට ගිහිල්ලා සංඝයා ඊළඟ මහ විහාරයේ ගිල්ලුවා. මහා විහාරයේ සීමාව ගල් උගුල්වල, ඒ කියන්නේ සීමාව එතනින් වෙන තැනකට සීමාව ගන්න ඕන කියලා, මේ අභයගිරියට ගන්න ඕන කියලා අර සංඝමිත්‍ර කිව්වා. ඉතින් ඒ වෙලාවේ සංඝයා මහා පොළොව ඇතුලේ සංඝයා හත් නම පොළොව ඇතුලේ බිංගෙවල් හදාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒ සීමා උගුල්නකොට කවුරුත් ඉන්න බෑ වෙනම භික්ෂුන්. ඔක්කොම එක තැනක ඉන්න ඕන. එතකොට අභයගිරියෙන් ඇවිල්ලා විනය කර්මී කරලා මහා විහාරයේ සීමා මාලක අයින් කරන්න හදනකොට ඒ ඇයිට පේන්නේ නැතුව වෙනම බිංගෙවල් වල සංඝයා හත් නමක් වැඩි හිටියා. ජීවිතේ පරදුවට තබල. එනිසා මිහිඳු මහරහතන් වහන්සේගේ සීමා පැනවීම අයින් කරන්න බැරි වුණා යයි. හැබැයි සංඝමිත්‍ර භික්ෂුවට ඒ සියලු දෙනා වෙනුවෙන් ජේතවනාරාමයේ හැදුවා. අභයගිරියෙන් ජේතවනාරාමයට පිරිසක් ගියා. මහා විහාර අභයගිරිය ජේතවන කියලා නිකායවල් තුනකට සංඝයා බෙදිලා ගියා. දෙකද සංඝ වේද? සංඝ වේද දෙකද? ඉතින් ඒ සියල්ල ඉතින් ඒ වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ ආදාන කරපු සෑයත් වහලා දැම්මා. ඉතින් ගොඩාක් දේවල් වුණා. ඊට පස්සේ ඒ ජේතවනේ හැදුවේ අපි මිහිඳු මහරහතන් වහන්සේ බණ කියපු තැන ජෝතිවනේ. ඊට පස්සේ මේ විදිහට දැන් සංඝයා කොටස් තුනකට බෙදුණා. මේ තමයි සංස්කාරයන් ගැනිත්තේ. ඊට පස්සේ ඔතෙන් තව එකතු වෙලා හිටියා සෝණ කියලා අමාත්‍යවරු. ඉතින් ඔක්කොම තකට තකේ පුදුම විදිහට විහෙර විහාරවල වෙනස් කළේ. අනිත්‍ය මේ බලන්න සංඝ පරපුර කැදීගෙන එනකොට තියෙන මේ අනිත්‍යෙන් පහර ගන්න විදිහ. ඊට පස්සේ කොහොම හරි අවසානයේ රජතුමාට හිතවත් අමාත්‍යවරු කාය කරුණු පහදලා දුන්නා. නමුත් සරුව සම්පූර්ණයෙන් නැති වූ විනාශ වූ දේවල් ආය හදන්න බැරි වුණා. ඒ රජා කර්මානුරූපව මහසෙන් රජු මිය ගියා. ඊළඟට සිරි මේඝවරණ රජුරු රජ වුණා. කල්පනා කරනවා හැර රජතුමාට ලංකාව තිබ්බ තත්වයට ගන්න දැන් තව කාරණාවක් කියන්න ඕන. මහසෙන් රජතුමාගේ ওই කටයුතු සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු 27ක් අවුරුදු 5කින් සමහරලාට අපේ රටේ මේ අවුරුදු 5න් 5ට යන තට්ටු මාරු ක්‍රමයට රටට වෙන දේවල් දිහා බලනකොට අරවාගේ තත්වික අවුරුදු 27ක් හිටියා කියන්නේ කොහොමද? ලංකාවේ මිනිසුන්ට රජය ගැන ඒ කාලේ මහසෙන් රජුරන්ගෙන් පස්සේ කිස්සිරි මෙවන් රජුරෝ රජ වෙනකොට රජවරු ඇමතිවරු ලංකාවේ මිනිස්සුන්ට පෙන්වන්න බෑ. බැලූ බැලූ අත මිනිස්සුන්ගේ මූණු අඳුරුයි. සංඝයා එහෙම වනගත වෙලා ඊළඟට දම්පැන් බෙදුවත් සංඝයා වෙනම වැඩ හිටියා. මුළු ලංකාවම විශාලාවක් වගේ වුණා කියලා කිස්සිරි මෙවන් රජුරු රජ වෙනකොට. ඒ රජ වෙනකොට රජතුමා කල්පනා කරනවා කරනවා කරනවා රට හදන්න ක්‍රමයක්. කොහින්වත් අත ගහන්න බෑ. ඊට පස්සේ අවසානයේ මොකද උනේ? ධර්මයේ විනය දන්න මහෝත්තම උතුම් තෙරුන් වහන්සේලා උපදෙස් දුන්නා. මේ රට ආයුධයෙන් ගැවසීලා මිනිසුන්ගේ අත් ලේ පෙරාගෙන ඉන්න මිනිස්සු, දඩේමේ ගිය මිනිස්සු, යකුන් යක්ෂණියන් අදහෙමින් පිම්පව් විශ්වාස කරන්න නැතුව හිටපු මිනිස්සු, අඳුරු වෙලා තිබ්බ මේ ලක් දෙරණ ඒකාලෝක කළේ මිහිඳු මහරහතන් වහන්සේ. මහරාජ මේ රට හදන්න බෑ කිව්වා මිහිඳු මහරහතන් වහන්සේට පුදන් නැතුව. මිහිඳු මහරහතන් වහන්සේ ළඟ පහන තියලා ඒ පහනින් අඳුරු ලක් දෙරණ මහරජ එළිය කරන්න මෙහින් තලාවේ සාදු හඬ මේ ලක් දෙරණ පතුරවලා ඒ සාදු හඬෙන් සුවඳ කරන්න. ඔබ අසරණ නෑ. ඔබට ශාස්ත්‍රුන් වහන්සේ නමක් හා සමාන මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා කියලා පුළුවන් නම් මහරජ රත්තරණින් ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ රූපය අඹලා මිනිසුන්ට පෙන්වන්න. මහරජ මිහිඳු මහරහතන් වහන්සේගේ සියලු රූපය දිවසින් දකින අපේ තෙරුන් ඉන්නවා. ඒ විදිහටම රූපය අඹන්න ඔබට උපදෙස් දෙන්න පුළුවන්. ස්වාමීනි, ඇයි ප්‍රමාද? ඇයි ස්වාමීනි මේ අපිට කලින් කිව්වේ නැත්තේ? මහරජ, ඔබගේ පියා බොහෝ ශාසනයට විනාශකම් කළා. මිහිඳු මහරහතන් වහන්සේට ද්වේෂ කළා. ඒ රජතුමාට උපදෙස් දුන්න සංඝමිත්‍ර කොච්චරද කියනවා නම්, ඔය සංඝමිත්‍රයි ඒ සෝණ කියන ඇමතියයි තයි කාටවත් බැරි වුණා ඒ ශාසන විලෝපේ නතර කරන්න. ඒ වුණාට හොර රහසේ රජතුමාගේ එක බිසවක් ජීවිතේ දෙවෙනි තැනට දාලා තමන්ගේ පිරිස ගෙන්නන ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා පෙනිපෙනී සංඝමිත්‍රගේ සෝණගේ බිලි කපලා තියෙනවා. දරා ගන්න බැරුව ශාසනයට කරන දේවල් ස්ත්‍රියක් කළේ. එකෙන් ඒ කාලේ ඒව වරදවා ගන්න එපා. සංස්කාර ධර්මිය අනිත්‍ය වී ගිය හැටි සෝණ බලාපොරොත්තු වුණ දේ සිද්ධ වුණේ, සංඝමිත්‍ර භික්ෂුව බලාපොරොත්තු වුණ දේ සිද්ධ වුණේ. අපි අද මෙහෙම ධර්ම දේශනා කළාන්ට මේ පරිසරයක් තියෙන නිසා ඒ කාලේ අපි හිටියානම් පණ බය ඉඳ ඇත්තේ. එහෙම නැත්තම් මහා වනේක අපි මොන හරි කොළ ටිකක් වළඳලා හැංගිල බුදුබණ පද කී කිය ඉඳ ඇති. අපි දන්නේ. නමුත් අද මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ දවසේ මේ අතීතයක් දෙස බලනකොට එකයි පින්වත්නි පෙනෙන්න තියෙන්නේ, අනිත්‍ය විතරයි කියලා. ආයත්ති සත්‍යයේ බණපදය මේ මිහින්තලා ඉඳලා අද මේ කියන්නේ. මිහින්තලාවේ ඌර්ණ රෝම ධාතු මහසෑය පෙනිපෙනි මේ කියන්නේ පින්වත්නි, මේ හැම දෙයක්ම අනිත්‍යයි, වෙනස් වෙලා යනවා. රජවරු සිටවරු පුදපු වැඳපු මහරහතන් වහන්සේලා වැඳපු සෑයවල් ගරා වැටුණා නම් ඒ රහතන් වහන්සේලා එක තැන 24,000 පිරිනුවම් පෑවන මේ කුණු කබ ගලන මේ ඇහැ කෙසේනම් නිත්‍ය වෙන්නේද අනිත්‍යයි. මේ කලාඳුරු ගලන මේ ඊටි ගලන මේ කන් දෙක අනිත්‍යයි. සොටු ගලන මේ නාසය අනිත්‍යයි. කෙලෙන් තැවරි තැවරි සෙමින් වැගිරෙන මේ දිව අනිත්‍යයි. නව දොරකින් අසූචි වැගිරෙන සෝදා සෝදා සිටියත් දාඩිය වැගිරෙන ගඳ ගහන පුල්ලි ලප ගෙඩි සැරව ගඩු හට ගන්න මේ කය අනිත්‍ය. කෙලෙස් වලින් තැවරි තැවරි වතුරෙන් උඩට දම්පු මාළු එක් වගේ සෙලවි සෙලවි වාරිච්චෝව තලේ කිට්ටෝ ඕක මෝක තුබ්බතෝ වතුරින් උඩට දැම්ම මාළුවෙක් වගේ සැලි සැලී සිටින මේ සිත අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාලා, මිහිඳු මහරහතන් වහන්සේ වදාලා, බුදුරජාණන් වහන්සේ වදාලා කියා මේ ඇස අනිත්‍යයි කියලා අවබෝධ කරන්න, කන අනිත්‍යයි කියලා අවබෝධ කරන්න, නාසය අනිත්‍යයි කියලා අවබෝධ කරන්න, දිව අනිත්‍යයි කියලා අවබෝධ කරන්න, කය අනිත්‍යයි කියලා අවබෝධ කරන්න, මනස අනිත්‍යයි කියලා අවබෝධ කරන්න කියලා. ඒ අනිත්‍ය ගැන කියන කතාවට තමයි මම ඉතිහාසෙ ටිකක් කියුවේ. ඉතින් Siri මේඝවර්ණ රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ විදිහටම ප්‍රතිමාවක් රත්තරණින් අඹලා අනුරාධපුරෙන් මිහිඳු පුර අටවකට කලින් දවසේ සතවකදා වැඩමෙව්වා. මේ මිහින්තලාවට හැම තැනම අන බෙර පැතිරෙව්වා. මිනිස්සු ගලාගෙන ඉන්න ගත්තා මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා කියලා. රත්තරන් රම් ප්‍රතිමා වහන්සේ මේ මිහින්තලාවේ වැඩ හිටියා. ආයෙත් මිහින්තලාවෙන් සාදු හඬ පැතිරුණා. මේ වෙනකොට පින්වත්නි, ඒ මිහිඳු මහරහතන් වහන්සේට ආදරය කරපු වැඳපු පුදපු යුගයේ මහසිංහ රජුරෝ නිසා කුපික්කල සංඝමිත්‍ර භික්ෂුව නිසා නැසීලා තිබුණේ. ආයෙත් බුදු කෙනෙක් පහළ වුණා කියවුණ. දවස් තුනක් මේ මිහින්තලාවේ ධාතු මේ ප්‍රතිමාව වැඩ ඉඳලා දොළොස්වකදා අනුරාධපුරයට මේ මිහින්තලාව ඉඳලා පාර හන්නිකර පොන් කලස් තබවා දජපතාක නංවා පාර මල් අතුරුවලා අනුරාධපුරේ දක්වා කොයි තරන් නන්දුරද්ද. ඒ මාවතේ මිහිඳු මහරහතන් වහන්සේගේ රම් ප්‍රතිමා වැඩැම්මිව්වා පෙරහැරක යන කසකරුවන්සේ. එදා පෙරහැර ඉස්සරැංගී රජු මගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩිනවා කියලා. මේ මිහින්තලාවේ අර දහස් ගණන් පඩිපෙල්වල මේ ලංකාවේම සිටින සංඝයා පැමිණ කසාවතින් බැබලි අර පඩිපෙල්වලින් බහිනවා. රත්තරන් මිහිඳු මහරහතන් වහන්සේගේ රම් ප්‍රතිමාව පෙරටු කරගෙන පින්වතුනි විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ පෙනුන කියනවා මිනිස්සුන්ට. අකාල මේගිය පැන නැංකා පිණි පොද වැටී ගියා. එදා පෙරහැරට ගැබිනි මාතාවෝ නගරාරක්ෂකයෝ හැර සියලු දෙනා කඳුළු සලසලා මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව දෙස බලා හිටියා. එදා මිහිඳු පුර අටවක සැමරීම මිහිඳු පුර අටවක පූජාව තමයි විශාලාවක්ව තිබූ මේ ලංකාවට ආයේ ජීවේ ලැබුණ පූජාව බවට පත් වුණේ. මේ ලංකාව මේ විදියට නැසි නැසි වෙනස් වෙනස් වෙනස් අදත් යද්දී ඇයි පින්වතුනි මේ පාලකයන්ට ආයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ පූජෝපහාර මතක් වෙන්නේ නැත්තේ? අපි කියනවා කියනවා කියනවා ඇදගෙන කොක්ක ගහගෙන වගේ නායකයොත් ගෙන්නගෙන එනවා එනවා එනවා මේ එනවා මේ යනවා මේ අමතක වෙනවා. එයත් එක්තරා ධර්මතාවයක්. කොමක්ද? අනිත්‍යමයි. අනිත්‍යමයි වෙනස් වීමමයි. එනිසා මේ වෙනස් වීමට හරස් වෙන්න බෑ. අතීතයටවත් අනාගතයටවත් ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට නොවීමටවත් සාප කරන්න එපා. එකම දෙයක් දකින්න මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. කොච්චර අනිත්‍යයිද කියනවනම් ඊට පස්සේ පින්වත්නි අද ඒ රම් ප්‍රතිමාව නෑ. අවුරුදු සිය ගානක් මං හිතන විදිහට අවුරුදු 600කට කිට්ටු කාලයක් වෙන්න ඕන. කොමරේ අවුරුදු 100 ගානක් මිහිඳු ප්‍රතිමාව වඩම්මලා තියෙනවා. මිහිඳු පුර අටවකට මිහින්තලාවේ තැන්පත් කළා. ආයෙත් පරසතුරු ආක්‍රමණත් එක්ක සංඝ පරපුර නැසීමත් එක්ක මේ ඔක්කොම වෙනස් වෙලා ගියා. කොයිතරම් වෙනස් වුණාද කියනවනම් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 1325ක් ගිය තැන මහ විජයබාහු රජුරුව පොළොන්නරුවේ රජ වෙනකොට කීර්ති කුමාරයා ඔබ දන්නවද මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවතගෙන යන පරම්පරාවේ උපසම්පදාම් දුරුරු පස් නමක් ඉඳලා නැහැ ලංකාවේ. ආය මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියන්න කවුද ඉන්නේ? ඒ විජයබාහු රජුරුව බුරුම රටට ගිහිල්ලා බුරුම රටින් ආපහු සංඝයා වඩම්මලා ආපහු සංඝ පරපුර ඇති කරනවා. ඒ වෙනකොට අර එකම විදිහයකට තමන්ගේ ගුරුවරයා කියලා ආදරෙන් ආපු ඒ සංඝ ධාතුව ඒ සංඝ පරම්පරාව විජයබාහු රජුරෙන් කාල වෙනකොට නැහැ ආක්‍රමණත් එක්ක. එතනින් පස්සේ පරාක්‍රමබාහු මහ රජුරු රජ වෙලා ජේතවන අභයගිරිය මහවිහාර භික්ෂුන් ඔක්කොම උදුම්බර වැසි කසුප් තෙරුන් වහන්සේගේ දිඹුලාගල කස්සප මහා තෙරුන් වහන්සේගේ මෛත්‍රී කරුණා බලය පෙරටු කරගෙන උන්වහන්සේගේ වචනයට උන්වහන්සේගේ බැල්මට අනිත්‍ය එකතු වෙනවා. ආයේ සංඝයා 30,000ක් එකතු කළා. තුන් නිකායේ සංඝයා ආය සංගය සංගි කළා. ටික කාලයයි දෙමලෙක් කඩාගෙන පෙන්න්නා කාලිංග මාග සංගයත් 30,000ක් පිතිගහල කපලා දැම්මා. අනිත්‍යයි අනිත්‍යයි. එදා නැතිවෙච්ච මිහිඳු පුරා අටවක සැමරුම මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ දනං තුඩ තුඩ රැවදුන්න රාවය කාලිංග මාගගෙන් විනාශ වුණා. බෞද්ධයෙක් කියලා හිටියොත් සිංහලයෙක් කියලා හිටියොත් කටක් ඇරියොත් අතක් කපනවා කකුලක් කපනවා ඔය කාලිංග මාග. අත පය නැති අබ්බගාතයෝ ටිකක් හිටිය ලංකාවේ කාලිංග මාග. ඒ කාලිංග මාගගෙන් නැසුන රට දැන් ඔ ආපසට ආපසට බලබලා යනකොට මිහිඳු යුගයේ හිතන්න බෑ. මේ උත්තමයා මෙතෙන්න වැඩිය තැන අපිට හිතන්න බෑ. ඒ සුන්දර බව පූජනීය බව අද මේ තියෙන ගස්ගල් කතා කරන්නේ මහපොලෝ කතා කරන්නේ. ඉතිහාසයෙන් කරුණු ටිකක් ඉගෙනගෙන අපි මේ අනිත්‍ය ගැන ඉතල සංවේගයට පත් වෙන. ඒත් බුදුරජාන් වහන්සේ වදාලා අවබෝධ කරන්න කියලා. නැත්තම් මේ අනිත්‍ය යුගෙන් අනිත්‍ය සසරින් නිදහස් වෙන්න බෑ. ඊළඟට ඔහොම ඇවිල්ලා තමයි අවුරුදු සිය ගානක් මිහිඳු පුරාටවක සැමරුමක් නැහැ. ඊටම අපි ඉස්සෙල්ලාම ඇහුවේ මිහිඳු පුරාටවක ගැන ලොකු ස්වාමීන් වහන්සේ මහවංශේ පරිවර්තනය කරලා මිහිඳුපුර අටවක කියන වචනේ මහවංශේ ඉස්මතු කරා. ලොකු ස්වාමීන් වහන්සේ මිහිඳුපුර අටවක දවසේම කුලදරුවන් පැවිදි කළා මහින්ද කියන නමින්. ලංකාවේ මිනිසු මිහිඳු මහරහතන් වහන්සේට ගරහන යුගයක් ආවා මීට අවුරුදු කිහිපයකට කලින්. ඒ උත්තමයාට කෘතගුණ සලකන්න ඕන කියලා තනියෙන් හිතලා ලොකු ස්වාමීන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ විහාරයක් පොල්ගහවල හැදුවා. ලොකු ස්වාමීන් වහන්සේ හදපු සම්බුද්ධ රාජ මාර්ගාවට අඩිය තියන්න කිව්වා ඉස්සෙල්ලා මිහිඳු මහරහතන් වහන්සේට වැඳලා. අදටත් එහෙම. ඊළඟට අපි නායක ස්වාමීන් වහන්සේ අපි පොල්පිටි මූකලානි නායක හාමුදුරුව මැදිහත් වෙච්ච නිසා ඒ වගේම සත්පුරුෂ නායක හාමුදුරු නමක් මේ මිහින්තලාවේ වැඩ ඉන්න නිසා ආයෙත් ඊළඟ මිහිඳු පුරාටවක දවසේ මේ මුළු මිහින්තලාවම අවුරුදු සිය ගානකට පස්සේ අවුරුදු දහසකට කිට්ටුයි සුදෝසුදු අතින් ගැවසුන සුදී ජනයාගේ සත්පුරුෂ මිනිසුන්ගේ සාදු හඬ මේ මිහින්තලාවේ ගිගන්තුණා. ඊළඟ පුරාටවක දවසේ ගරා වැටී තිබෙන මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය ගරා වැටිලා සීස විතුරු වෙලා තිබෙන සිංහලයාගේ සිංහලකම වගේ පෙනුනේ කෘතගුණ ගරා වැටිලා වගේ පෙනුනේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේ අමතක වෙලා වගේ පෙනුනේ. ඒ මිහිඳු මහසෑය හදන්ඩ මුල්ගල් තිබ්බා. ගොඩාක් අපි ආස කළා අදවාගේ පුරාටවක දවසක ඒ සෑහේ කොත බුදු රැස් විහිදෙන අරහත් රැස් විහිදෙන සෑයක් විදිහට බලන්න. එනමුත් අනිත්‍ය ස්වභාවය බලන්න මිනිස්සු කෝටම ගෙවල් වලට වෙලා ඉන්න ලෙඩක් හැදුනා. හෙට ඉවර වෙයි කියන මිනිස්සුන්ගේ සිතිවිල්ල අනිත්‍ය වෙලා ගියා. අද මේ වාගේ පුරාටවක දවසක ආයෙත් අපි සීල සෑය ඉදිරිපිටට ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ වදාළ අනිත්‍යය කියන බණපදේ අද මේ විදිහට සිහි කරනවා. ඒ නිසා මේ ඔක්කොම දිහා බලනකොට පිංගතුනි මෙහෙම එකක් තියෙනවා. පුළුවන් තරම් ගොඩ නගන්න අලුත් දේවල් හදන්න පුළුවන් ලොකු දේවල් කරන්න හැබැයි ඒවා අනිත්‍ය වෙනවා කියලා හිතන්න අපිට මේ රැකවල් දාලවත් අනිත්‍ය කියන එක නම් වහන්න බෑ. මේ ඔක්කොම අනිත්‍යල යනවා. ඊළඟ පුරාටවකට එන්නේ මෙන්න මේ වගේ දවසක්. කොයි වගේ දවසක්ද? අනිත්‍ය වූ දවසක්, අපි හිතපු නැති දවසක්. ඊළඟ පුරාටවක අයිති අපිට නෙවෙයි, කැලැන්ඩරේටත් නෙවෙයි, අනිත්‍යයට. ඔබ අයිති අනිත්‍යයට. ඊළඟ පුරාටවකට ඔබ ඉන්නත් පුළුවන්, නැති වෙන්න. ඒ නිසා අපි දන්නේ ඉතින් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යම්කිසි කෙනෙක් මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දකිනවා නම් ඒකමයි විසුද්ධ මාර්ගය, ඒකමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට පමුණුවන එයාගේ දැක්ම. ඒ නිසා ජීවිතේ කවදා හරි කොතනක හරි අනිත්‍යයි කියන එක ඇත්තටම හිතන්න, බොරුවට නෙවෙයි, කියන නිසා නෙවෙයි, ඇත්තටම හිතන්න. ඔබගේ දෙමව්පියු නැති වෙද්දී අනිත්‍යයි කියලා හිතන්න. ඔබ ආදරය කරන අය වෙනස් වෙද්දී අනිත්‍යයි කියලා හිතන්න. ඔබ හිතන දේවල් නොලැබෙද්දී අනිත්‍යයි කියලා හිතන්න. කිරිපෝ පොඩුක්කේ තුරුල් කරගෙන ඉපු දරුවෝ වෙනස් වෙද්දී, අම්මයි තාත්තට අතපය ඔසවද්දී අනිත්‍යයි කියලා හිතන්න. දරුවෝ ඈත රටවලට ගිහිල්ලා අම්මයි තාත්තයි රූප පෙට්ටිය ඉදිරියේ තනි වෙනකොට අනිත්‍යයි කියලා හිතන්න. නොසිතූ මොහොතක මහපාරක වැටිලා මැරෙන්න ඕන අනිත්‍යයි කියලා හිතන්න. ලෙඩ ඇඳක බට ගහලා මැරෙන වෙලාවේ අවසාන හුස්ම පොද හිර වෙලා යද්දී අනිත්‍යයි කියලා හිතන්න. මේ සියල්ලම අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒකාන්ත සත්‍යයි, ඒකාන්ත සත්‍යයි. සියලු දේවල් වෙනස් වෙලා යනවා. මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. ඒක තමයි සැබෑ ධර්මය, ඒක තමයි යථාර්ථය, ඒක තමයි සත්‍ය ධර්මය, කෙනෙක් නිවනට පමුණුවන ධර්මය. මගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාවා දාලා දැනට වසර 2281යි. හැබැයි ඔය අනිත්‍ය අවබෝධ කළේ නැත්තම් ඉදිරියට යන්න තියෙන අවුරුදු ගාන ගණන් කරන්න බෑ. ඉදිරියට සංසාරේ යන්න තියෙන ජීවිත ගාන ගණන් කරන්න බෑ. ඉදිරියට යන්න තියෙන කල්ප ගාන ගණන් කරන්න බෑ. ඔය අනිත්‍ය අවබෝධ කළේ නැත්තම්. එනිසා මේ ගණන් කරන ජීවිතයත් නැති වෙනවන කොයිතරම් හොඳද. ඒ නිසා අද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාපු දවසේ, මේ පුරාටවක දවසේ, මේ පරිසරයේම නිහඬ වෙලා මොකද්ද අහගෙන සිටින වෙලාවේ ඇත්තරම මොනවා අමතක වුණත් කමන්නේ, අනිත්‍යයි කියන එක ඔබට මතක සිටීවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනිත්‍යයි කියන යථාර්ථ ධර්මය දරාගෙන මේ මිහි මඩලේ සිරිපා තැබුවේ. සත්‍යයි අර වේන සුදුවන් කොත වූර්ණ රෝම ධාතුන් වහන්සේ සත්‍යයේ සංකේතය. ඒ සත්‍යය බුදුරජාණන් වහන්සේ ලෝකිට වදාළේ අනිත්‍යයි කියලා. අද මේ උපහාර පූජාවේ පිම්බලයෙන් අපිට ඒකාන්තයෙන් අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා. සාදු සාදු. ඒ අනිත්‍ය ධර්මයෙන් කතා කරපු ඒ දහං කතාව මගේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් මංචකයේට, ශ්‍රී දේහයට තබන විකසිත නෙළුමක්සේ කුසුමක්සේ පූජා වේවා. සාදු සාදු සාදු.